මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව අඩි 10ක් පොළොවේ යටට යැවීමට කටයුතු කළ උදවිය දැන් එතුමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල පොළොව යටට යැවීමට උත්සාහ දරනවා. අපි ඊට කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. මේ සන්ධානයේ ලේකම්තුමා එතුමා විවේචනය කරනවා. ඇයි එහෙම කරන්නේ? අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව එතුමාගේ යහපාලනේ වැඩපිළිවෙලත් ආරක්ෂා කරනවා. සත්‍ය වෙනුවෙන් පෙඩී සිටිනවා. හොරුන් තක්කඩියන් සහ වංචාකරුවන් පිටු දකිනවා.